නිවන පිළිබඳ ඌ නිවැරදි දැක්ම. නිවන පිළිබඳ ඌ නිවැරදි දැක්ම. එම නැත්නම් නිවන පිළිබඳ ප්‍රායෝගික දැක්ම. සම්මාදිට්ඨිය කියලා කිව්වම ඒක පොඩි දෝෂයක් තියෙනවා. මොකද්ද අර පිළිබඳ කියන එක තුලින් නිවන පිළිබඳ අපට ප්‍රශ්නයක් තියෙනවා. අපට සැකයක් තියෙනවා. ඒකනේ පිළිබඳ කියලා කියන්නේ. නිවීමට ඇති ප්‍රායෝගික දැක්ම. නිවීමේ ප්‍රායෝගික දැක්ම. නිවීමේ නිවැරදි දැක්ම. ඒක සම්මාදිට්ඨිය. ඒක හරියටම හරි. ඒක නිවීමටමයි ඒක. පිළිබඳ නෙමෙයි. මේ වචනයක පොඩි හැයා මෙයා එකක් වුණාම ආර්යවරුන්ට ඒක තේරෙනවා. ආර්යවරු දකිනවා. එතන පොඩි දෝෂයක් තියෙනවා කියලා. මේක නිවෙන එකක්. මේ කමඨාන නිවෙන එකක්. මේකත් අර නිවැයිම වාගේ එකක්. අර නිවන වාගේ එකක්. වාගේ කියලා කියනකොට අර වාගේ කියන වචනේ වායන්න ගේ යන්න කියන එක බරපතලයි. ඇයි? ඒක නෙමෙයි. ඒක වාගේ කියලා කියන්නේ වෙන එකක් කියන එක මේ කියන්නේ. මේක සම්පූර්ණ වෙන එකක්. ඒකනේ නිවන වාගේ එකක් තමයි මේක. මේකත් නිවන එකක්. මේක කෙලිම නිවන. අර පොඩි වචනයක් වෙනස් වෙනකොට ඒක අර්ථය සම්පූර්ණ කන පිට යනවා. ඒකයි අර බුද්ධ වචනය භාග්‍යතුන් වහන්සේලා සමන්ගේ ශ්‍රාවකයන්ට දෙන අර කමඨාන් වචන තියෙන සමහර තැන්වලදී ඒ සාරිපුත්තට දෙන වචන. එතකොට සමහර විශේෂ මේ භික්ෂුන් වහන්සේලා රාත් වෙන්න දෙන ධම්මපද එක වචන දෙකක් අන්න දාරු කීරියට දෙන වචන ඒවා විග්‍රහ කරනකොට එයා අනිවාර්යයෙන්ම නිරෝධ සමාපත්තිය නැත්නම් අට සමාපත්තිය නැත්නම් එයා විග්‍රහ කරන්නේ එයාට තේරෙන පුදුජන ස්වභාවය. එයාගේ අවබෝධ සම්පූර්ණ කන පිට යනවා. දාරු කීරිය ලක්ෂයක් ආවත් සෝතාපන්නවත් වෙන්නේ නැහැ. ඇයි? අර අර්ථය වෙනස් වෙලා. සුත සුත මත්තේ, දිට්ටි දිට්ටි මත්තේ. මේක විග්‍රහ කරන්න බෑ සාමාන්‍ය මේ නිරෝධ සමාපත්තිය නැතේ කෙච්චර ගැඹුරු එකක් ඒ වචනේ. ඒක බුදුහාඳුර විතරයි ඒක හරියටම අර්ථය දන්නේ. දාරු කීරිය දන්නෙත් නැහැ. දාරු කීරියට ප්‍රත්‍යක්ෂ වෙන්නේ දාරු කීරියගේ ප්‍රඥාවට. බුදුහාඳුර දන්නේ ඒක දාරු කීරිය දන්නේ නැහැ. මම දන්නෙත් නැහැ. දික්ටි දික්ටි මතය කියලා කියන්නේ දැක්කා දැක්කා පමණයි. මොකද්ද දැක්කා දැක්කා පමණයි කියන්නේ? දැක්කද දැක්කයි කියලා දැනගෙන යන්න කියන එකද නේ? එහෙමක බුදුහාමර කියලානේ. දැක්කනේ දැක්කට පස්සේ දැන් ඒක අමතක කරන්න පුළුවන්ද? ඒතර කොහොමද දැක්කා දැක්කා පමණයි කියලා සීමා කරන්නේ? ඒක තුල බුදුහාමර කියන විද්‍යාව කාටවත් අවු වෙලා නැහැ. ඒකට ඒ විද්‍යාව දකින්න මිනිස්සු දක්ස නැහැ. මේක මං සතියක් විතර කල්පනා කළා මෙතර මේ සරල දේ තුල නිරෝධ සමාපත්තිය පෙර කරපු පාරමී ඔක්කොම අවදි වෙලා එතනම නිරෝධ සමාපත්තිය සිතේ නිර්මාණය වෙන්න මේ වචනේ මොනතරම් බරපතල වෙන්න ඕනද? මොනතරම් ගැඹුරු දාර්ශනික අර්ථයක් තියෙන්න ඕනද? දැක්කනේ. ඒ දැක්ක දෙයට සීමාවක් ඇති වුණා නේද? ඒ සීමාව තුල විදර්ශනාවක් තියෙනවා. දැක්කා දැක්කා පමණයි කියනනේ මේ පමණ තුල යම් කිසි ගවේෂණයක් තියෙන. ඒක තේරුනේ දාරු කීරියට. දැන් අපි දකිනවා. ඒ දකිනකොට අපි තුල ඇති වෙනවනේ මේ යම් කිසි මානසිකත්වයක්. ලස්සනයි කියලා, කැතයි කියලා, වටිනවා කියලා, වටින්නේ නැහැ කියලා, ප්‍රියයි කියලා, ප්‍රිය නැහැ කියලා, කැමතියි කියලා, අකමැතියි කියලා, දුකයි කියලා, සැපයි කියලා, ලාභයි කියලා, අලාභයි කියලා, මේක අපට වටිනවා, වටින්නේ නැහැ, මේක හොඳයි, හොඳ නැහැ, මේක තිබුණොත් හොඳයි, මේක අයින් වුණොත් හොඳයි, මේ මේකක් ඉන්නව නේද? ඒ මොකද? කෙලස්. ඒ ඔක්කොම කෙලස්. දැක්කා දැක්කා පමණයි නෙමෙයි. දැක්ක දේ තුල තමන්ගේ කෙලස් ටික දකින්න ඕනේ. ඒ පමණ. ඒ යමක් දකින්නකොට ඒ මොහොතේ ඇති වෙන කෙලස් ටික ඒක 100ෙන් දකින්න ඕනේ. පමණ තුලින් තමයි Nirodhe Buddhahamura දේශනා කරන්නේ. දැක්ක ගමන් ඇති වෙන කෙලස් තියනනේ ඒ පමණ දැක්කාම චිත්තානුපස්සන දැක්කම ඒක Nirodha වෙනවා. 100ෙන් දකිනම මොහොතෙම Nirodha වෙනවා. පමණ නෙමෙයි ඒක Nirodhayak එතන තියෙන්නේ. ඒ Nirodhaය අර පමණ තුල තියෙන සමාපත්තියටපත් කරනවා ඒක. ඒ Nirodha samapattiyak e kiyanne ditti ditti matte kiyala touch wenna minisunta eka awu wenna eka gamburu ekai buddha wacane nirwachane karanna lokiya aitiyak naha kaatawat buddha wacane nirwachane kirime sampurna aitiya thiyenne tawat tathagata kenekuta buddha wacane desana karanna tamanta puluwan widiyata paada denna aitiyak thiyenawa නිරෝධ සමාපatti අට සමාපatti තියෙන දෙන්නෙකුට විතරයි. ඒ කට්ටියක යම් කිසි කම්පමණ තේරුම් ගත්ත කට්ටිය. ඊටත් වඩා දේශනා කරන තවත් අයිතිය තියෙන මාර්ගඵලලාභින්ට. මාර්ගඵලයකුත් නැත්තම් අට සමාපත්තිය නිරෝධ සමාපත්තියකුත් නැත්තම් ඒ කට්ටිය මොනවද දන්නේ මේ කාරණාව? එනම මේ විග්‍රහ කරන්න ගියාම වෙන වෙන හෘත් ඇවිල්ලා බුදුදාමත් විකෘති වෙලා බුදුහාඳුර කියපු දේ සම්පූර්ණ පටහැනි වෙන දේවල් දේශනා වෙලා සාසනෙත් සමාජෙත් ඔක්කොම පිරියෙනවා. එතකොට සාසනෙ තුළ ප්‍රශ්න වැඩි වෙනවා. ප්‍රධානම දේ තමන් නිවෙන්නේ නැතුව ලෝකයා නිවන් දාගෙන එක. ලොකුම වරද. මේක හරිද වැරදිද හොඳද නරකද කියලා තමන් කාලා බලන්න එපාය, තමන් වඩලා බලන්න එපා. ඒක කරන්නේ නැහැ. තමන් දන්නේ නැති දේ අනිත් පැයට කියලා දෙනවා. කාපු නැති දේ ගැන රස විස්තර කරන්න යන ඇත්තට මේක ඇඹුල්. හැබැයි තමන් කාලා නැහැ, තමන් පණිරායි කියලා කියනවා. ඇත්තටම කාපු දවසක තමයි තේන්නේ ඒක පණිරායි එකක් නෙමෙයි ඇඹුල් එකක් ඒක. ඒක ඇඹුල් එකක්. ගොඩාක් වැරදිච්ච තැන් මේවා. ඒ වගේ එකක් තමයි හැමතැනම තියෙන්නේ. ඒ හැමතැනම තියෙන දේ මම ගොඩාක් දකිනවා. ඒ දේශනාවේ මහානකොට ඒ ඔක්කොම වගේ ඒවා ඔරිජිනල් නෙමෙයි. තමන් වඩපු දේ තමන් කියන්නේ. ඒ කියන්නේ වඩලා නැහැ. එහෙනම් මොනවද මේ කියන්නේ? අනුන්ට වඩන් දෙකක් කියනවා. ඒක තමන් දන්නෙත් නැහැ. ඒ නිසා ඒක තුළ අර වඩපු ක්‍රමයක් නැහැ. මේ දේශනාව තුළ වඩපු ක්‍රමයක් නැහැ. ඒ අත්දැකීම් නැහැ. ඒ වඩනකොට තමන්ට ඇති වෙච්ච ඒ කිසිම අවබෝධයක් ඒ ප්‍රායෝගික දැක්මක් ඒක තුළ නැහැ. කියන වඩලා නැහැ. පුරුදු කරලා නැහැ. තමන් දන්නේ නැහැ. අනිත් අයට වඩා ගන්න කියලා එකක් දේශනා කරනවා. එහෙම දේශනාව තුළින් උන්වහන්සේලාත් ඒ ගී අයත් පොඩි සතුටක් ලබනවා. අනිත් අයට නිවන කිව්වයි කියලා. අනිත් අයට නිවන කිව්වයි කියලා ඒ ලැබෙන සතුටත් පුදුජන එකක්. ඒක අමූලික එකක්. ඇයි? ඒක තුළින් ඒකට නිවීමක් ලැබෙන්නේ නැහැ. ඒකට නිවීමක් කිව්වයි කියන සැනසීමක් විතරයි තියෙන. ඒකට නිවෙන්නෙත් නැහැ, තමන් නිවෙන්නෙත් නැහැ. ඒක තේරුණොත් එයා rahat වෙනවා. ඒක තේරුණොත් rahat වෙනවා. ඒක තේරුන්නේ නැහැ කියලා කියන්නේ එයා rahat වෙලා නැහැ කියන එක. යම් කිසි කෙනෙක් දිට්ටි මැත්තේ සුත මැත්තේ ස්වාමීන් වහන්සේට අරියදම තේරුණා කියනකොට එයාගේ ඒ වේල්ස් වලින් අපිට පේනවා එයා rahat කියලා. ඒ කියන්නේ එයාට තේරිලා. අන්නනේ ඒ ධර්මතාවය ඒ ගවේෂණය කරනකොට මට ඒ සතියක් විතර ඒක වැටහුනේම නැහැ. ඒක පියවරෙන් පියවරට ගැඹුරට ගිහිල්ලා ගිහිල්ලා බෑ. ඊට පස්සේ තියෙන වෙනම ධානයක්. මේ ලෝකේ සියුම් දේවල් විනිවිද දකින්න පුළුවන්. ඒකට සමවැදිලා ඒකත් එක බලමු. මේ රෝම ඔක්කොම කෙලින් වෙනවා. රෝම නිකන් කෙලින් වෙනවා. අතේ මොකද්ද ඒකට හේතුව කියලා බලනකොට මේ දකින්නකොට ඇතිවෙන කෙලස් ටික සතර ඉරියව්වෙන් 100ක් දකින්න එක. ඇයෙනකොට ඇතිවෙන කෙලස් ටික සතර ඉරියව්වෙන් දකින්න එක. දැනෙනකොට ඒ ඇතිවෙන කෙලස් ටික සතර ඉරියව්වෙන් දකින්න එක. සිතෙනකොට ඒ ඇතිවන හැම කෙලෙසයක්ම 100ෙන් දකින්න එක. දැන් එයාට කර්ම හැදෙනවද? එයා නැවතුණානි. එයා නිරෝධයි. එයාට ඉපදීමක් නැහැ. ඒ මොහොතේ ඒ අවස්ථාවේ එයාට ඇතිවෙන ඒ දිට්ඨිය තුලින් ඒ දර්ශනය තුලින් ඒ දැක්ම තුලින් ඇතිවෙන සියලු කෙලෙස් ටික දකින්න ඕනේ. ඒ රූපේ නෙමෙයි දකින්නේ. රූපේ දකින්න කියලා බුදුහාමුදුර කියලාම නැහැ. දිට්ඨි මැත්තේ දැක්කා. දැක්කා මොනවද දැක්කේ? තමන්ගේ කෙලස් ටික දැක්කා. තමන්ගේ දුර්වලකම් ටික. මේක කියන්නේ ලෝකයා දන්න නෙමෙයි. ගස් කප්පාදු කරන්න කියලාවත්, මිනිස්සු වැඩ ගස්සන්න කියලාවත්, ඇඳුම් අඳින්න කියලාවත්, පාරවල් හදන්න කියලාවත්, ගොඩනැගිලා හදන්න. මොකද්ද මේ දැක්කේ? තමන්ගේ කෙලස් ටික දැක්කා. ඒ දැක්ක දේ තුල 100 එතන පවතින, එතනින් ඉන්න ඕනේ. අර රූපය නෙමෙයි, මෙතනයි ඉන්නේ. මේ බඹේ නවතින්නේ. ඒ කියන්නේ මෙතනින් පස්සේ එක තප්පරයක්වත් ඉපදෙන්නේ යට සුදුසුකම් නැහැ. ඒක දැක්කාම මෙතනින් පස්සේ යට පැවත්මක් ඇදෙන්නේ. එයා නැවතෙනවා එතනම. ඇහෙනවා. ඇහිච්ච දෙ නෙමෙයි. ඒක ලෝභද ද්වේෂ ඒව මොකවත් අපට අදාළ නැහැ. හොඳ එකක්ද නරක එකක්ද ඒව අදාළ නැහැ. ඇහෙනකොට අපි තුල ඇතිවෙන කෙලෙස්. ඒ කෙලෙස් ටික දැක්කා. ඒ දැක්ක ගමන් 100න් ඒක ඉන්න ඕනේ. ඒ කෙලෙස් ටික නිරෝධ වෙනකන් ඉන්න ඕනේ. ඒක ක්‍රියා විරහිත වෙනකන් 100න් ඉන්න ඕනේ. එතනින් පස්සේ කිසිම ප්‍රතිචාරයක් නැහැ. මොකකට ප්‍රතිචාර දක්වන්නේ නැවත හැයනවා. එනකොට ඇතිවන කෙලෙස් වලට ආයි 100න් ඉන්නවා. එතනින් පස්සේ වෙන මොකවත් හිතන්නේ ප්‍රතිචාර නැහැ. මේක දැක්කා, මේ නිසා ඇතිවෙච්ච කෙලෙස් දිහා බලාගෙන හිටියා. ඒ කෙලෙස් ටිකෙන් 100න් බලනකොට ඒක නිරෝධ වෙලා යනවා. ආයි මේ පැත්තට ඇරෙනකොට මේ ටික දැක්කා, මේකෙන් කෙලස් ටිකක් අතුණා. ඒක දිහා ඒ කෙලස් ටික 100න් බලන විට ඒක නිරෝධ වෙලා යනවා. ආයි කුටියට වැඩියා, කුටියේ තියෙන බඩු මුට්ටු ඒකේන කෝප පිංගම් දැක්කාම කෙලස් ඇති වෙනා. ඒ කෙලස් ටික 100න් බලන ඉන්නවා. ඒක නිරෝධ වෙනවා. සතර ඉරියව්වෙම කෙලස් නිරෝධ වෙනවා. කෙලෙස්ය නිර්මාණය වෙන්නේ නැහැ. කෙලෙස්ය නඩත්තු වෙන්නේ නැහැ. කෙලෙස්ය තැම්පත් වෙන්නේ නැහැ. කෙටියෙම කියනවා නම් එයා මේ මොහොතේ නැති වුණා තපවත් වුණත් එයාට පිරිණිවන් පෑමක් ඇති වෙන්නේ නැවත ඉපදීමක් එයාට නැහැ ඉපදෙන්න විදියක් නැහැ අට ගන්න හැම කෙලෙස්යක්ම අට අරගෙන නිරෝධ වෙලා යන ක්‍රමයක් යතුල නිර්මාණය වෙනවා කෙලස් නිරෝධ කරන ක්‍රමවේදයක් ඒ දේශනා කරන්නේ නිර්මාණය වන කෙලස් වල අයිතිය නිදහස් වෙන ක්‍රමයක් ඒ දේශනා කරන්නේ දිට්ටි දිට්ටි මත් සුත සුත මත් කියලා ඒක මා ගැඹුරු එකක් ඒක යම් කිසි කෙනෙක් හරියට දැකලා මේ දකින හැමතැනින්ම තමන්ගේ ඇතිවෙන කෙලෙස් සියුම් කෙලෙස් බැඳීම් වලින් ඇතිවෙන කෙලෙස් ධර්මානුකූලව ඇතිවෙන කෙලෙස් කුසල් කෙලෙස් පින් කෙලෙස් අන්න ඒ කෙලෙස් ටික ඒ දිට්ඨිය දකිනකොට ඒ ගැටෙනකොට ස්පර්ශ නිසා ඇතිවෙන කෙලෙස් මේක සතරෙන් දකින්න ඕනේ ඒ හැම එකක්ම දැකලා ඒ සීමාව තුළ ඒ කෙලෙස් වල සිය පීඨවල ඒ කෙලෙස් වල ක්‍රියාකාරීත්වය නිරෝධ වෙනකම්ම ඒ කෙලෙස් තැම්පත් වෙන්නේ නැතුව කර්ම හැදෙන්නේ නැතුව ඒක 100න් ඉඳලා නිරෝධ කරන්න පුළුවන් නම් දැන් සතරිරියවෙ මේ ආයතන 6ම මේක නිරෝධ වෙනවා නම් යටි ඉපදීමක් ඇති වෙන්නේ කොහොමද ඉපදෙන්න කො කෙලස් කර්ම තියෙන්න එපා ඉපදෙන්න කර්ම හැදෙන්නේ නැහනේ තියෙන කර්ම ටික නිරෝධ වෙනවා අලුතෙන් කර්ම හැදෙන්න එතන මොකද්ද නේ අපි පිළිනුවම් පානවා මේක තමයි ඒ කමඨාන පිළ දේශනා කරන්න අද කරන්නෙත් නැති ඒකනේ අපි කවුරු දාරු කිරිය නෙමෙයි දාරු කිරිය නම් අපි ඒ කමඨාන වඩන්න එපාය ඇයි ඒව පරිස්සම් කරන්නේ? ඒව වටින්නේ ඇයි? ඒ කියන්නේ දාරු කිරියට දැකපදී අපි දැක්කේ නෑ. අනේ මේක වටිනා හොඳට පියදාලා කොට්ටයට තියාගන්නවා. මේක වටිනා නවල බෑග් එකකට තියාගන්නවා. ඇයි ඒක වටින්නේ? ලෝභය. ලෝභය දැක්කේ නෑ. භාණ්ඩය දැක්කා. එයා දාරු කිරිය නෙමෙයි. එයා තාම දාරු කිරිය අඳුරන්නේ නෑ. දාරු කිරිය අඳුරන කෙනා අරක දැක්කාම නවල තියන්නේ දන ලෝභය. එයා දකින්නේ භාණ්ඩය නෙමෙයි ලෝභය. අනේ බලන්න මේක පිරිසිදු කරන්න නැතුව මෙතන තියලා මේක විසි කරන්න මේක වැඩක් නැහැ මේක වැඩක් නැහැ මේ එයා දකින්නේ පටිගය ඒ භාණ්ඩ ඔඩක්ුවේද තියෙන්නේ නැහැ ඇඟේ ඉල්ලලා නැහැනේ කොක්කක් දාලා ඒක තිබුණා මොකද එයා දකින්නේ පටිගය ඕන් එයා දාරු කෙරි හඳුරනවා එයා දාරු කෙරි හඳුරනවා ඒ හැම ස්වභාවයක් තුළම හැම චලනයක් තුළම එයා එයාගේ කෙලෙස් ටිකයි දකින්නේ එයා දකින්නේ දිට්ඨිය මොකද එයාගේ දිට්ඨිය දකින්නේ සම්මා දිට්ඨිය තින්නේ කොයිද මේ නාම රූප වලද නෑ තමන් තුල තමන්ගේ සිත නිවනට දකිනවා නම් ඒක දිට්ඨිය තමන්ගේ සිත පැවැත්මට දකිනවා නම් ඒක මිත්‍යා දිට්ඨිය ඉපදීමේ දිට්ඨිය දුක දිට්ඨිය දැන් මිනිස්සු දකින්නේ ඔක්කොම දුක දිට්ඨිනේ ඉපදෙන්නයි මිනිස්සු දකින්නේ නිවනට දකින්න ඕනේ නිවීමට දකින්න ඕනේ. එහෙනම් දකින්නකොට ඒ දකින්න දේ නෙමෙයි. ඒ දකින්න දේ තුලින් තමන්ව පේන්න ඕනේ. තමන් කියන්නේ කවුද? කෙලෙස්. ඒ හැම දේ තුලම ඒක දකින්න ඕනේ. ඒක දකින්න පුළුවන් නම් එයා ධාරු කිරියව දකින්නවා යා. ධාරු කිරියට තේරිච්ච එකේ 6 වෙනි මට්ටම දන්නවද බුවන්සේ? ඒක බොහොම සුන්දරයි. ධාරු කිරියට භාග්‍යතුන් වහන්සේ කවදාවත් පෙනිච්ච එක ගැන නෙමෙයි කතා කරන්නේ. මෙතන කර්ම දෙකක් තියෙනවා නිර්මාණය වෙන කර්ම සහ නිර්මාණය කරන කර්ම කර්ම දෙකක් ගැන භාග්‍යතුන් වහන්සේ දේශේ ඒක සංගවිච්ඡ ධර්ම සංගුණ ධර්ම ඒවට කියන්නේ නිර්මාණය වෙන කර්ම නිර්මාණය කරන කර්ම කර්ම දෙකකින් බුදුහාමර කතා කරන්නේ නිර්මාණය කරන කර්මය ගැන දාරු කීරිය දිට්ටි දිට්ටි මතේ දැක්කා දැක්කා කියන්නේ මොකක්ද එයා කළා එයා දැක්කා ඒ කියන්නේ කරපු කර්ම දාරු කිරිය පෙනුණා පෙනුණා පෙනුණා පමණයි නෑ බුදුහාමරේම කතා කරන්නේ තථාගතයන් වහන්සේලා ඒ නිර්මාණය වෙන කර්මයට කමටන් දෙන්නේ ඒක ඉබේ ඇති වෙන එකක් ඉබේ ඇති වෙන කර්ම දන්නවා ඉබේ නිරෝධ වෙන්න යනකොට ඇඟේ වැදෙනවා මොනවද දන්නේ අපි කෙලෙස් ඇති වෙනවද ඒකට අවද්දසන් නෑ ඒක කාන්තාවකද බස් එකේ ලීයේද පුටුවද බඩමුට්ටුවද කාඩ්බෝඩ් පෙට්ටියද අපි දන්නේ නැහැ. ඒකට අවදසන්නේ නැහැ. හැබැයි කාන්තාවකෙන් අලස්සනයි. යන ගමන් ඇත්තනම් පාර තියෙන නිකන් පැටලිලා බස් එකට ගැස්සිලා වගේ පොඩි ටච් එකක් දෙනවා. පොඩ්ඩක් නිකන් අතුල්ලාගෙන යනවා. ඒක උවමනාවෙන් කළා. අවදසන්න ඕනේ. ඒක යා කරපු කර්ම. තෘෂ්ණාවටයි තියේ කර්මය. රාගයටයි තියේ කර්මය. පටිජයටයි තියේ කර්මය. කාමුකයේ කර්මය ඒක දෙසන්න ඕනේ. එයා සමාව ගන්න ඕනේ. පිරිසිදු වෙන්න ඕනේ. එයා සාසනයගේ පැවිදිකම අලුත් කරන්න ඕනේ. එයාගේ පැවිදිකම එයා පිරිසුදු කළා. වැදුනා දන්නේ නැහැ. එයාට එම මතකයක් නැහැ. වැදුන බවත් එයා දන්නේ නැහැ. ඇයි? සිවුර හංගල් 120ක් දිගයි නම් ඒකේ කොණක් ආගේ රැඟේ වැදුනා. ඉතින් සම්පූර්ණ සිවුර අපේ සිත නැහනේ. අපි දන්නේ කොහමද? ඒක අවතක් වෙන්නේ කොහමද? හැබැයි අපි උවමනාවෙන් වැද්දුවොත් කරන කර්ම සහ කෙරෙන කර්ම කියලා දෙකක් තියෙනවා. කෙරෙන කර්ම මොකද්ද? මේ සතර මා භූතය තුලින් ස්වභාව ධර්මය තුලින් ඍතු නියාමයේ තුලින් වෙන කර්ම. කරන කර්ම සිත යොමු කරලා අපි නිර්මාණය කරන කර්ම බුදුහාමර කතා කරන දෙවෙනි එක. අපි යම්කිසි කර්මයක් මේ ලෝකයේ තුල විශ්වය තුල නිර්මාණය කරනවා නම් ඒ නිර්මාණය කරන එක ගැන විතරයි බුදුහාමර කතා කරන්නේ. ඇයි? තව ඒවා කතා කරන්න වෙලා නැහැ. තව පැයකින් මෙයා රාත්‍රල පිරිනිවන් පාන්න ඕනේ. ඇයි? එයාට කාලෙ එච්චරයි. මේ තාපසයා තව ටික වෙලාවකින් මේක අවබෝධ කරගෙන රාත්‍රලා තව පැයක් ඇතුළේ පිරිනිවන් පාන්න ඕනේ. ඇයි? ආයසත් ඉවරයි. මේ ඔක්කොම මේ පොඩ්ඩ කාලය තුළ වෙන්න ඕනේ. ඒ නිසා බුදුහාමුදුරෝ අර ඔක්කොම අත්හැරලා අවශ්‍ය ටික විතරයි කතා කරන්නේ. එහෙනම් ඉතුරු ටික මොකද්ද කියන එක බුදුහාමුදුරෝ විතරයි දන්නේ. ධාරිකිරිය දැක්කා. දැක්කා කියන්නේ තමන් ඇදුව කර්මයක්. තමන් විසින් දැක්කා. පුද්ගලෙක් ඉඳලා දැක්කා. තමන් විසින් හදාගත්තා. තමන් විසින් නිර්මාණය කරගත්තා. ඕම එකක් මෙතන තියෙන්නේ. දික්ටි දැක්කා. ඒ දැක්ක දේ, ඒ පමණ, ඒ ප්‍රමාණය, ඒ සීමාව, ඒ සීමාව තුළ ඇති වෙන කෙලස් ටික දකින්න ඕනේ. මෙතන ඉබේ නිර්මාණය වෙන එකක් නෑ. මෙහෙම යනකොට මොකවත් පෙනුන්නේ නැහැ. මොකවත් සීයේ නැහැ. ඒවට කර්ම ඇදෙනවද නැහැ? ඒව ගැනනේ මේ කතා. යන ගමන් ද සුදු හඳුන් ගහක් මේක. දැන් මෙච්චර ගස් තිබුණ පෙනුනද නැහැ? මේක විතරයි දැන්. අන්න ඒකට සීමාව. නිර්මාණය කරන කර්ම ගැන මේ කතා කරන්නේ. නිර්මාණය වෙන කර්ම නෙමෙයි. නිර්මාණය කරන කර්ම ගැන මේ කතා කරන්නේ. අපි මේ සංසාරේ ජීවත් වෙන හැම මොහොතක් ගානේ නිර්මාණය වෙන එක ප්‍රශ්නයක් නෑ. නිර්මාණය කරන එකයි අපට තියෙන ප්‍රශ්නේ ඉදීමට හේතුව. ඒ නිර්මාණය කරන එකට සිය පවත් ගන්න ඕනේ. මොකටද? ඒ නිර්මාණය වෙන කර්මෙද නෑ. ඒ කර්මය නිසා ඇති වෙන කෙලෙස් වලට සිය පවත් ගන්න ඕනේ. දකින්න එක ප්‍රශ්නයක් නෙමෙයි. පේන එක කොහොමද ප්‍රශ්න නෙමෙයි. දකින්න එක ප්‍රශ්න නෙමෙයි. දකින්න නිසා ඇති වෙන කෙලෙස් ඒක තමයි කර්මයේ බවට පරිවර්තනය වෙන්නේ. ගහක් ගොලක් දැක්කයි කියලා කර්ම ඇදෙනවද? මිනිස් ඉපදෙනවද? නැහැ. ගහක් ගොලක් දැක්කට එම මිනිස් ඉපදෙන්නේ නැහැ. ගහ දැක්කම ඉරන්ඩ හිතනවා නම්, ඒක කපන්න හිතනවා නම්, ගිනි තියන්න හිතනවා නම්, ඒක විකුණන්න හිතනවා නම්, ඒක ප්‍රවාහණය කරන්න හිතනවා නම්, එතන කර්ම හැදෙනවා. මිනිස්සෙක් දැක්කම කර්ම ඇදෙනවද? නැහැ. ඒ මිනිස්සයා දැක්කම රාගික සිතුවිලි පාළු වුණොත්, පිළිගන්න හිතුණොත්, ද්වේෂයක් ඇති වුණොත්, ඒ මනුස්සයාගේ මොන හරි ගන්න ලෝභයක් වන්තිනිකද කක් ඇති වුණා. එතන කර්ම හැදෙනවා. අන්න ඔහි ටිකයි සිය පවත්න්න ඕනේ. අපි උවමනාවෙන් ආයතනෙන් හදන කර්ම, ඒ කර්ම වලට සීමා වෙච්ච කෙලෙස් ඒක මත සිත පීඨවල සිය පවත්න්න ඕනේ. එතකොට යාට එතනින් පස්සේ එක තප්පරයක්වත් තවත්මක් ඇදෙන්නේ නැහැ. ඒ මොතෙන් එහාට යටි ඉපදීමක් නැහැ. එතන යා නැවතිනවා. එයාට කියනවා නැවතිච්ච කෙනෙක් කියලා. ඇයි? කර්ම තියෙනවා. තිබුණට ඒක ඉස්සරහට යන්න එකතන රෝදේ කරකිනවා. එරිලා. වාහනේ විශාල වේගෙන් කරකිනවා. අර මීටරේ පෙන්න පැටිකුලමර 100යි කියලා. හංගලක්වත් ඉස්සරහට යන්නේ ඇයි? එකතන කරකිනවා. ඇයි? රෝදේ එරිලා. එහෙම එකක් වෙලා තියෙන්නේ. කර්ම තියෙනවා බව 500ක් යන්න. එක මොහොතක්වත් ඉස්සරහට යන්න බෑ යාට. ඇයි? ඒ දකින්න හැම දෙයතුලින්ම එයා දකින්නවනේ. අන්න ඒකට සාපේක්ෂව නිර්මාණය වෙන කෙලෙස් ටික 100ෙන් දකිනවා. ඒක නිරෝධ වෙනවා. ඒකෙන් ඉදිරියට යන්නේ නැහැ. හැම එකක්ම ඇවිල්ලා එතන නවතිනවා. එතනින් යට ඉදිරියට යන්නේ නැහැ. එහෙනම් මෙතනින් පස්සේ ඉපදෙන්නෙත් නැහැ. ඉදිරියට යන්නේ නැත්නම් කොහොමද ඉපදීමක්? ඉපදෙන්න ඉදිරියට යන්න එපාය. එයා පිරිනිවන් පානවා. අනිත් ආයතන වලට සාපේක්ෂව කිව්වත් ඔච්චරම තමයි. එක ආයතනයක් හරියට තේරුම් ගත්තම අනිත් ආයතන ටික නිකන් තේරෙනවා. ලෝකේ එක මිනිසෙක්ව තමයි තේරුම් ගන්න ඕනේ. මුළු ලෝකෙම හැම රටේම ඉන්න මිනිස්සු ඔක්කොම ටික තේරෙනවා. වතුර ටික බිව්වම පිපාසය සංසිඳෙන්නේ කොයි විදිහටද කියලා අද්දකින් ගත්තම ලෝකෙ කොයකින් වතුර දුන්නත් එයා දන්නා බිව්වම මේ මේකක් තමයි සංසිඳෙන්නේ. එයා දන්නවා. ඇයි? හැම වතුරේම ස්වභාවය එකයි. එක නාම රූපය තුළ ඇති වෙන කෙලෙස් එක නිරෝධ කරන ක්‍රමය දැනගත්තාම නාම රූප කෝටි ගණන් තිබුණත් ප්‍රශ්නයක් නැහැ. ඒ හැම එකෙම නිරෝධ කරන ක්‍රමය එයා දන්නවා. එකයි දැනගන්න ඕනේ. එක බත් කටක් කන්න තමයි පුරුදු කරන්නේ. බත් පිඟානම කන්න පුරුදු කරන්නේ එයා දන්නවා. ඊටු ටික ඒ ක්‍රමයටම ඊටු ටිකක් කන්න තියෙන්නේ. අර කීරිය වෙන්න කැමතිද ගුවන්සේ? ඒක ගවේෂණය කරනකොට ආයෙනි දවසේ මටත් පහල වුණා. මම දාරු කිරිය වෙන්න මොනවද මම වඩන්න ඕනි කියලා මට ගෝචර වෙන විදිහට මගේ ප්‍රඥාව මම බැලුවා. මේක මම දාරු කිරිය වෙන්න මේ පණිවිඩය මට වැටෙන්නේ කොහමද? දාරු කිරියට වැටෙච්ච දේ මම දන්නේ නැහැ. හැබැයි මගේ ප්‍රඥාවට මම දාරු කිරිය වෙනවා නම් මම මේක කොහමද වඩන්නේ කියනකොට මට ක්‍රමයක් තේරුණා. දිට්ටි දිට්ටිමත්ය කියන කාරණාව තුළ දැක්කා කියන එක නෙමෙයි මම ගත්තේ. දැක්කා කියන එක මම අරගෙන බෑ. පෙනිච්ච දේ තියෙන දකින්නකොට මම දැක්කාම මට පේන එකක් තියෙනවා. ඒකත් නෙමෙයි. දැක්ක දේ තුළ මම දැක්කාය කියලා මොනවද මම අවබෝධ වෙන්නේ මට? දැක්ක දේ තුළ මම දැක්කේ මෙන්න මේක කියලා මොකද්ද මට ගෝචර වෙන්නේ? අන්න ඒක මත තමයි සිහිය පිටවන්න ඕනේ. දැකපු දේ නෙමෙයි. දැක්කාය කියලා මම වටහාගත් දේ. දැක්කාය කියලා මට අවබෝධ වෙච්ච දේ. ඒක අර දැකපු දේ නෙමෙයි. ඒක වෙනස්. කෝපය දැක්කාම ඒ කෝපය දැක්කා. ඒක නෙමෙයි. කෝපය නෙමෙයි. කෝපය නෙමෙයි. කෝපය දැක්කා කියන එකක් නෙමෙයි. කෝපය දැක්කාය කියලා මම ගන්නවනේ එකක්. ඒ ගත්ත ඒ අවබෝධය ඒ මානසිකත්වය. ඒක සියෙන් දකින්න ඕනේ. කෙනෙක් දකිනකොට ඒ කෙනා නෙමෙයි. ඒ කෙනා දැක්කා කියන එකක් නෙමෙයි. ඒ කෙනෙක් දැක්කා කියලා මම ගන්නවනේ අතුලට එකක්. ඒ ගත පණිවිඩය. ඒ මානසිකත්වය. ඒක සියෙන් දකින්න ඕනේ. ඒක අර දිට්ටි දිට්ටි මත්තේ දැක්කා. දැක්කා නෙමෙයි. දැක්කාය කියලා ගත්ත මානසිකත්වය. ඒ දැක්කාය කියලා එයා ගත්ත පණිවිඩය. සමහරට ඒ දැකපු දෙයක් නෙමෙයි. වෙන එකක් ආරං තින්නේ. ඒ ගත්ත දෙය. මත සියය පීටවනකොට ඒකෙන් කෙලස් හැදෙන්නේ නැහැ. ඇයි ඒ ගත්ත දේ එයා සියෙන් දැක්කාම සියය පවතිනවා නම් ඒක මත කෙලස් හැදෙන්න බෑ. ඇදුනත් වැඩක් නෑ. ඒ කෙලස් නිකම්ම නිරෝධ වෙලා යනවා. සියෙන් තමයි හැදෙන්නේ. සියෙන් හැදෙන කෙලස් වලට බලය අඩුයි. සියෙන් ගැව්වාම තුවාල වෙන්නේ නැහැ. ඇයි ආ සියය පීටලනේ ගන්නෙ? එනේ ඇටකටු වලට ගන්නෑ. රිදෙන තැන් වලට ගන්නෑ. ගැව්වත් සැර අඩුවෙන් ගන්නෙ. ආ සියෙන් ගැව්වාම තමයි තුවාල වෙන්නේ. දැක්කා කියන එක නෙමෙයි. දැක්ක දේ පිළිබඳව අපි ගත්ත දෙයක් තියෙනවා. අන්න ඒ ගත්ත දේ මත සිත පීඨවන්න ඕනේ. ඒ ඇදෙන කෙලෙස් දකින්න අපට අවකාශයක් හම්බෙන්නේ නැහැ. ඒක පිළිබඳ හිතන්න වෙලාවක් නැයි. ඒ හිතන දේවල සිහියෙන් තමයි හිතන්න වෙන්නේ. කෙලෙස නිර්මාණය වෙන්නේ නැහැ. ඇයි? කෙලෙස් මතුවෙන්නේ අර සිහියක් ඇතුව තමයි. ඇයි අර සිහිය පීඨෙව්වාම ඒකෙන් කෙලෙස් මතුවෙන්නත් ඕනේ. ඒ සිහිය ප්‍රයෝගික කරගෙන. එහෙනම් සිහියෙන් කෙලෙස් මතුවෙන්නේ නැහැ. මතුණත් වැඩක් නැහැ. කැලේ සඳුර ගන්න අවශ්‍ය නැහැ. ඇයි ඒ 100ක් අතුව තමයි ඒවත් නිර්මාණය වෙලා තියෙන්නේ. දාරු කිරිය වශයෙන් අපිට ජීවත් වෙන්න පුළුවන් ලෝකේ. එදාට අපේ හැම ඉරියව්වතුලින්ම අපිට දාරු කිරිය පේනවා. හැමදේම අපි යාපත්ත දකින්නකොට අනේ මේකත් යාපත්තට උනනේ උන්වන්සේ මේක වළඳලානේ මගේ ගිලම්පසේක උන්වන්සේ වළඳලානේ කමක් නැහැ උන්වන්සේ මේ වැළඳුවේ මේ මොනරි හේතුවක් නිසා මට මේක ලැබිලා මම වළඳලා ජීර්ණයක් කළා බඩේක. එහෙම එකක් වෙන්න තිබුණා නම් ඒක වැළකුණානේ උන්වහන්සේක වළඳලා ඒ බඩේකක් මම අජීර්ණේ මම නිදාස් කළානේ. හැමදේම යාපතට දකින්නවා. ඉමි වෙන දේ හයිමි වෙන දේ හැමදේම යාපතට දකින්නවා. දැන් පුන්නමන්තානි චිත්තපුත්ත වෙලානේ. චිත්තපුත්ත මහරහතන් වහන්සේ බවට පත් වෙලානේ අපි. හැමදේම යාපත ලෙස දකින්න හැමදේම මට වෙන්නේ යාපතට. අනේ භාග්‍යතුන් වහන්සේ අතපය කැඩුවට කමන්නේ ඒගොල්ල දරුණු ආයුධ වලින් ගැව්වේ නෑනේ. අනේ පුන්න බැරි වෙලා ධර්ණ ආයුධ වලින් ගැව. ස්වාමිනේ ඒගොල්ලෝ මාව ඝාතනය කළේ නැන්නේ ස්වාමීන් වහන්සේ අපවත් කළේ නැණි. බැරි වෙලා තපවත් කළා. අනේ භාග්‍යතුන් වහන්සේ මෙච්චර මිනිස්සු මැරෙන්න බරව දඟලනවා. ඒක නිකන් හම්බෙනවානේ සාදු කියලා පිළිගන. හැමදේම යාපතට ගන්නවා. මරණය පවා පාරදීන් ගුටිකෑම් බැනුම් ඔක්කොම යාපතට ගන්නවා. ඔක්කොම යාපතට ගන්නවා. පුණ්ණහාමුදුරෝ නැවත පැමිණිලා සාසනයට 2600කට පස්සේ පුණ්ණහාමුදුරෝ නැවත ඉපදිලා සාසනේ. ඇත්තටම පුණ්ණහාමුදුර ඉපදිලා නැහැ. ඒ රාතන් වහන්සේ තුලින් පුණ්ණහාමුදුර ලෝකෙට පේනවා. මිනිස් අඳුර ගන්න ඕම් පුණ්ණහාමුදුර. ඔය වගේ තම පුණ්ණහාමුදුර. මිනිස් අඳුර ගන්න පුණ්ණහාමුදුර මේ වගේ කෙනෙක් කියලා. නැවත 80 මා ශ්‍රාවකයෝ අපට ලෝකෙට අඳුරනලා දෙන්න පුළුවන්. ඒ 6600 කට පස්සේ 80 මා ශ්‍රාවකව දැක ගැනීමේ වාසනාව අපට උදා කරන්න පුළුවන්. ඒ 80 මා ශ්‍රාවකයන්ට නැවත පණ දෙන්න පුළුවන්. අපේ චරිතය තුලින්, අපේ ප්‍රතිපදාව තුලින්, අපේ හාර්ය ගුණ තුලින්. දේවදත්තනම් නිර්මාණය කරන්න එපා, මිනිස්සු කැමති නැහැ. මිනිස්සු කැමති නැහැ. මිනිස්සු හරියට බයිනවා. තථාගතයන් වහන්සේට ගල් පෙරළුවා. අපේ බුදුහාමුදුරන්ට මේ වගේ දුක් දුන්නා කියලා වෛරෙන් ඉන්නේ දේවදත්ත. අපි නිර්මාණය කළා කියන්නේ මිනිස්සු වෛර කරන්නේ දේවදත්තට නෙමෙයි අපට. ඇයි අපි තුලින් ඒගොල්ලන්ට දේවදත්තව පේනවා? ගල් අරගෙන පස්සෙන් පන්නනවා.